නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස මාතා යතානියං කුන්තං ආයුතා ඒක කුන්ත මනුරංකේ ඒවං චි සම්බෝතේසු මාන සම්භාවයේ අපරිමානම්ති විහාරවාසී දරුතර ලොකු හඳුන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සැනහත් වාසනාවන්ත පින්තුනි වස්තාවේ අවසානයේ පිළිපෙරෙන කඨින මහා පුණ්‍යෝත්සවයට සමගාමීව පිළිපෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාව ආරම්භ කරන්නයි අප බලාපොරොත්තු වන්නේ. දරුතර ලොකු හාමුදුරන් වහන්සේ මතක් කරපු විදියට අද මනට ආරාධනා කළ තිබුණේ මොරවක සෝරත නායක හාමුදුරන්ට. නමුත් උන්වහන්සේට වැඩමුළුවේ අපහසු හේතුවෙන් උන්වහන්සේ නායක හාමුදුරු කෙනෙක් ඒ වුණත් උන්වහන්සේට වඩින්නට තියෙන අපහසුව හේතුවෙන් අද ඒ වෙනුවට අපට මේ විදිහට ආරාධනා කළා. ඒ නිසා උන්වහන්සේගේ අදුව හැකි ආකාරයෙන් අපේ ශක්ති ප්‍රමාණයෙන් අප සම්පූර්ණ කරන්නයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි අප මේ ශ්‍රවණය කරන්නේ බුදුහාමුදුරන්ගේ ධර්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාවනාමත්‍රි කියන කරණය. අනුත්තරී කියන සූත්‍රයක් තියෙනවා අනුත්තර නිකාය කියන ග්‍රන්ථයේ. අනුත්තරී කියන වචනේ තේරුම තමයි උතුම් කියන අර්ථය. වැදගත් කියන අර්ථය, ශ්‍රේෂ්ඨ කියන අර්ථය. එතකොට ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම කාරණා කිහිපයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් හඳුන්වාගෙන එනිදී එක කාරණයක් සඳහන් වෙනවා සවනානුත්තරය කියන කාරණය. සවන කියන්නේ ඇසීම කියන එක. අසන දේවල් වලින් උතුම් දේ මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ මෙහිදී දේශනා කරනවා. අසන දේවල් වලින් උතුම් දේ ඇති උන්වහන්සේ දේශනා කරේ ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් විසින් ලෝක සත්‍යය කෙරේ ඉතාම කරුණාවෙන් දේශනා කරන චතුරාර්ය සත්‍ය මුල් කරගත්තු අනුශාසනාවට ඇහුම්කන් දීමයි අප ඇසීමෙන් ලබන උපරිම ප්‍රයෝජනය හැටියට දේශනා කළේ. වෙනත් විදියකින් කියතොත් අපේ දේශනාවන් වලින් අපි ගන්න උතුම්ම දේ වටිනාම දේ තමයි සත්‍යම ශ්‍රවණය කිරීම. අපේ ජීවිතේ නොයෙක් දේවල් අහනවා. ඒ අහන දේවල් බොහොමයකින් පින්නතුනි අපේ හිතේ ලෝභය, ද්වේෂය, මෝහය ඇති වෙන්නේ. අපේ හිතේ තියෙන සංකීර්ණියම නැති වෙනවා. අපේ හිතේ තියෙන ප්‍රසන්න භාවය නැති වෙනවා. නමුත් ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සත්‍යය ශ්‍රවණය කරන හැම මොහොතක් පාසාම අපේ හිතේ ඇතිවන බලවත් ප්‍රසාදයක්. ඒ ප්‍රසාදය තමයි පින කියලා කියන්නේ. ඒ පින තමයි සතුට කියලා කියන්නේ. ලොකු කුණා අපි හැම දිනෙකම අපේ ජීවිතයේ ප්‍රධාන විලක්ෂ්‍ය සතුට ලබා ගැනීම. අනේ සතුට ලබා ගන්න අපි විවිධ දේවල් ජීවිතයේ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ මිනිස්සු සතුට ලබා ගැනීම සඳහා කරන්නේ ජරාවට පත් වෙන ලෝකයා, මහලු වෙන ලෝකයා, ලෙඩ දුක් වලට පත් වෙන ලෝකයා, මරණය කරා සමීප වෙමින් සිටින ලෝක සත්ත්වයා සතුට සඳහා කරන්නේ ඒ වගේම ලෙඩ වෙන, මාළු වෙන, දිරාපත් වෙන, මරණයට පත් වෙන දේවල් රැස් කර ගැනීම කියලා. බලන්න මේක කොච්චර ආර්ථිකයක් තියෙනද කියලා. දැන් අපේ ජීවිතවලින් බලන්න අපි ජීවිතයේ සතුට ලබා ගැනීම සඳහා කොහොමද කරන්නේ? අපි කාලෙකදී ඉගෙන ගන්නවා. රැකිරක්ෂා ලබනවා. ගිනියන් හිටේට මේ පින්නතුන් දූ දරුවන් ලබනවා. ජීතර ඉඩකඩම් ආදිය වර්ධනය කරගන්නවා. දක්කොලන් රෝපණය කරනවා. දූදරුවන් ඇසෙඩි කරනවා. මේ සියලුම භෞතික දේවල් වල ස්වභාවය තමයි පින්නතුනි. මේ හැම දෙයක්ම මොහොතක් පාසා විරාපත් වෙමින් තියෙනවා. මේ හැම දෙයක්ම මොහොතක් පාසා විනාශය කරා සමීප වෙමින් තියෙනවා. නැත්නම් ජීවී දේවල් මරණය කරා ළඟා වෙමින් තියෙනවා. එතකොට මෙන්න මේ හැමදාම අපේ ස්වභාවය තමයි මෙන්න මේ මඟ දිගේ ලෝකයේ ආවේගෙන් දුවනවා. මේක තමයි ලෝකයේ ස්වභාවය. අනුසෝතගාමී ලෝකයේ ස්වභාවය මේකයි. ගංගාව පහළට ගමන් කරන වගේ මිනිස්සු හැමදාම කරන්නේ මෙන්න මේ මඟ ඔස්සේ දුවනවා. සතුට සොයාගෙන වේගවත් ගමනක යෙදෙනවා. කලකදී අපි විවාහ පස්සේ යනවා. කලකදී අපි රැකිරක්ෂා පස්සේ යනවා. ගිහියන්ට මේ පින්නතුන් ඊට පස්සේ දරුවන් ලබා ගන්නවා. දරුවෝ ඇටියට කරනවා. දරුවන්ගෙන් නිදහස් වෙන උත්සාහ කරනවා. මේ සියලුම දේවල් කරලා අන්තිමට බලනකොට මොකද වෙලා තියෙන්නේ? සතුට අනාගතයේ කියලා හිතාගෙන ගිහිල්ලා මේ ඔක්කොම ලබාගෙන ටිකෙන්ට යනකොට අන්නාඩි ළඟට ගිහිල්ලා බලනකොට මොකද වෙලා තියෙන්නේ? අපේ රූපයම වෙනස් වෙලා. අපි මකඩ වෙලා. අපේ මූණට කණ්ණාඩි දෙකක් ඇවිල්ලා. අතට හැරමිටියක් ඇවිල්ලා. අර කෙලින් ටිමෙක ශරීරය වකුටු වෙලා. මූණේ ටිමෙක සැහැපත් භාවය නැති වෙලා. සතුට ප්‍රයෝගගෙන කිසිකු වේගවත් ගමනිය අවසාන ප්‍රතිඵල ඉන්නේ නැහැ. ජීවිතකට ජීවිතයේ සතුට ලැබෙන්නේ නැහැ. පින්තුනේ මේකයි ලෝක සත්‍යය දුවන මාර්ගය. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ මේට වඩා ආත්මසි වෙනස් ධර්මයක්. අනුසෝතගාමී ධර්මක් නිවේ එක. පල්ලෙහාට ගණන ගහක් නිවේ බුදුදහම කියලා කියන්නේ. බුදුදහම කියලා කියන්නේ ආපස්සට හරවපු ගඟක්. බුදුගම් බලා යන ගඟ. අන්න ඒ ගඟේ ස්වභාවය තමයි දිරාපත් වෙන ලෝකයාට දෙනවා දිරාපත් නොවෙන දෙයක්. මහලු වෙන ලෝකයාට දෙනවා මහලු නොවෙන දෙයක්. මරණයට පත් වෙන ලෝකයාට දෙනවා මරණයට පත් වෙන නොවන අජරාමර දෙයක්. ඒ තමයි පින්නතුනි ශ්‍රී සම්බතම්. සද්ධර්මය අපි හරියට ශ්‍රවණය කරා නම් සද්ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කළා නම් ඒ තුළින් ලබන තෘප්තිය පින්නතුනි මේ මුළුමහත් ලෝකයක් අත්පත් කර ගැනීමෙන් ලබන සුවයට වඩා වටිනා සුවය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටි රජ කුමාරවරු හෙට රජකම ගන්න කියලා තියලා අද වෙනි දවසේදී ඒ සියල්ලක් මාස්තරලා මහනුවර. සමහර රජකුමාරවරුන් හෙට විවාහ වෙන්න කියලා ඉඳලා අද වෙනි දවසේදී ඒ සියල්ලක් මාස්තරලා මහනුවර. සමහර රජකුමාරවරුන් හෙට වෙනි දවසේදී තමගේ විශාල මන්දිරයක් ඉදිකළා. ගෘහ ප්‍රවේශන මංගල්‍යය ඔන්න මෙන්න තියෙන ඒ සියල්ලක් මාස්තරලා මහනුවර. සමහර සිටු කුමාරවරුන් රටකාර කුමාරයා යස්ස කුල පුත්‍රයා වෙනින් මහා ධනවත් කුමාරවරුන් ඒ මහත් වූ සම්පත් අත්හැරලා මහණුනා. සමහර රජවරු මහණ වෙලා රාත්‍රී කාලයේ මහා ගල්තලාවල සැතපීලා කොට්ටේ වෙනුවට පාත්‍රයේ හිටට තියාගෙන යහන වෙනුවට මහා ගල්තලාවක් අනංගෙත් පිටට සමීප කරගෙන අහස දිහා බලලා අනේසපයි අනේසපයි කියලා සඳහන් කරපු ප්‍රධාන වාක්‍ය ධර්මයේ සඳහන් වෙනවා. කිනුතුනි ලෝකයා මුළු ලෝකයක් අත්පත් කරගෙන ලබන සුවයට වඩා අතුට සුවයක් තෘප්තිය ධර්මයේ තුලින් අපට ලැබෙනවා. අන්න ඒ මාර්ගය බුදුදහමෙන් අපට විවර කළ තියෙනවා. බුදුමාර්ගයේ සමස්ත ධර්මම පින්නතුනි අපේ බුද්ධියේ ඉහළ තලයකට ගෙනෙන ධර්මයක්. සපුරාම අප සැප විඳීම හෝ දුක් විඳීම කියන කාරණේ සිද්ධවන්නේ මානසිකව. අපි අන්තිම සැපයක් විඳිනම නම් යම් කිසි දුකක් විඳිනවා නම් ඒ දෙකම අපි විඳින්න මානසික. දැන් උදාහරණයක් ගන්න. මෙතන ඉන්න මෑණි කෙනෙක්ගේ ළමයේ දුවේ පුතේ විභාගයක් පාස් වෙනවා. විඤ්ඤාණයම විභාගයක් පාස් වෙනවා. ඒ මෑණියට ලොකු සතුටක්. නමුත් ඒ සතුට අනිත් අයට නෑ. ඒ වගේම මේ මෑණියන්ගේ දුව හෝ පුතා විභාගයෙන් සමත් වෙන්න ගමන් ලොකු අනතුරකට පත් වෙනවා. ඒ මෑණියන්ට මහා සංවේගය. ඒ සංවේගය අනිත් අයට නැහැ. පින්නතුනි දුක හෝ සැප කියන එක පුරුදයක් නම් කායික දෙයක් නම් මේ ළමයා විභාගයේ සමත් වෙනකොට කවුරුත් එක වගේ සතුට වෙන්නේ නැහැ. මේ ළමයා දුකටපත් වෙනකොට කවුරුත් එක වගේ දුකටපත් වෙන්නේ නැහැ. නමුත් එහෙම දෙයක් නැහැ. ඒ වගේම එකම පුද්ගලයා ගත්තත් අපුව සමීපයේ ඉන්න අපි ඉතාම හිතවත් කෙනෙක් කලකදී අපට හරියම ප්‍රේමනාපයි. ඒ පුද්ගලයාට වෙන අය අපට අපි සිහිනෙන්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අපි ඒ පුද්ගලයාගේ සැපත අපේ සැපත හැටියට කලකනවා. නමුත් ඒ පුද්ගලයාම යම් දවසක අපත් සමගමන හඳුනනවා. ඊට පස්සේ කච්චිය මොකද්ද? අපි ඒ පුද්ගලයාට ලෝකේ ඉන්නම අනර්ථය වුණත් අපි කැමතියි. බලන්න පින්නතුනි, මේ එකම සාධකය මත අපේ මානසික ස්වභාවය මත සතුට හා දුක ලැබෙන හැටි. මෙන්න මේ සත්‍යය නුවණින් අපි අවබෝධ කරගත්තොත් අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. ඒ වෙනස වන්නේ පින්නතුනි, අපට ඉතාම කුළුණු ගැස්මක් ජීවිතය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ සම්මුද්‍රත්වයට පත් වීමත් සමගම පරමාර්ථකාර ඥානය ලබා ගැනීමත් සමගම උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. මේ ඥානයට කියනවා චුතූපපාත ඥානය කියලා. මොන ඥානයද? චුතූපපාත ඥානය, සුත්ති උත්පත්ති පිළිබඳව ඥානය. යම් සත්වයෙක් එක්තරා ආත්මභාවයකින් චුත වෙලා කර්මාරෝපව නැවත භවයක ඉපදෙන ආකාරය පිළිබඳව හොඳට බුදුහාමුදුරුවෝ දැක්කා. දැන් අපිට නම් පේන්නේ කෙනෙක් මිය යන හැටි, මිය ගියාට පස්සේ සිදුවන අවමංගල්‍ය උත්සවය විතරයි අපිට පේන්නේ නේද? නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ඊට ගැඹුරින් පුච්චලයා දැක බලනවා. සමාන ලබපු ඥානයන් පිළිබඳ සත්‍යයන් දැක බලනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ චුතුපාත ඥානය ලැබීම සමගම මට ලෝකයේ සත්‍යයන් කෙරෙහි බලවත් සංවේගයක් ඇති වුණා කියලා. බලවත් සංවේගයක් ඇති වුණා කියලා. ඇයි පින්නතුනි සංවේගයක් ඇති වෙන හේතුව? මේ සත්‍යයන් එක පහයකින් චුත වීම සහ නැවත යලි භවයේ උපත ලැබීම පිළිබඳව මේ හතරාන්තරයේ දැකලා මේක හරියට සියසින් අපි දකිනවා වගේ දැකලා මේ අවබෝධය තුළින් බුදුහාමුදුරණ ලෝක සත්‍යය කෙරෙහි බලවත් සංවේගයක් හටගත්තා. ශෝකයක් නෙවෙයි සංවේගය. ශෝකය ඇතිවන්නේ තෘෂ්ණාව මුල් කරගෙන. සංවේගය ඇතිවන්නේ විරාගීව ඇලීමෙන් බැහැරව. ඇයි බුදුහාමුදුරණ සංවේගයක් ඇති වුණේ? ඇයි සංවේගයක් ඇතිවන්නේ හේතුව? ඒ සංවේගයක් ඇති වුණේ මැරෙන අවස්ථාවේ විඳින දුක දැකලාද? නෑ පින්නතුනි. මී යන සත්‍යයන්ගෙන් මරණයට පත්වන මේ මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් මරණයට පත් වෙලා නැවත ඉපදෙන කොහේද? ඔව්, මරණයට පත් වෙලා බොහෝ දෙනෙක් ඉපදෙන දුකදී. ඇතැම් විට අවසන් කඩික මහා ඉහලින් කරනවා. ආන්තර හුඟා පඩම්මල ගුණ ගායන රාශියක් කරනවා. පළල දවස් අතේ අදි මොකද වෙන්නේ? අපට ලොකු සැකයක් තියෙන කොච්චර ಗುಣ කතන කළත් මියා කොහේ දෙපතුණිය කියලා ලොකු සැකයක් අපේ හිතේ තියෙනවා. ජීවත් වෙලින කෙනාට වඩා මිය ගිහපු කෙනා ගැන ලොකු බයක් අපේ හිතේ තියෙනවා. එයා ඇවිල්ලා කරදර කරයි කියලා. ඊට පස්සේ මොකද සිද්ධවන්නේ? ඊට පස්සේ මහා ශ්‍රද්ධාවතුන් වගේ අපි දානමය පින්කම් සිදු කරනවා. ලංකාවේ සිදුවන පින්තුනි සාංගික දානමය කියන නමින් කියන බොහෝ පින්කම් වල ස්වභාවය ගත තිබෙන මොකද යථාර්ථය? සැබෑ ලෙසම සංගුණ හඳුනාගෙන කරන සාංගික දානද? නැහැ පින්තුනි. යථාර්ථය ගත තිබෙන කුමක්ද? මේ පින්තුනි මිය ගිහිපු අයගෙන් ගැලවෙන්න කරන උපක්‍රමයක්. යථාර්ථය මේක. මිය ගිහිපු අය කෙරෙහි තියෙන බය මේ කරන වස් පිළිවෙතක් තමයි මේ වර්තමාන දානීය කියලා කියන්නේ. යථාර්ථයේ මේ දිනක අය ටික දවසක් යනකොට ඇතැම් විට සමහර අපහසුත් නැහැ gedara නොයෙක් දේවල් කරනවා. ඇතැම් විට දුර්ගන්ධයන් කමනවා. ඇතැම් විට ජීවත් වෙලා ඉන්න ඇට ආහෙත් වෙනවා. එහෙම තැන් තියෙනවා නැත්ේ නොයි. සමහරට නොයෙක් විදිය රෝගාබාධ ඇති කරනවා. යථාර්ථයේ මේක පින්නතුනි. මෙන්න මේ යථාර්ථය දැක්ක බුදුහාමුදුරුවෝ අප කෙරෙහි බලවත් කරුණාවෙන් අපට දේශනා කළා පින්තුනි ධර්මය. මෙන්න මේක තමයි පින්තුනි මිනිසාට තියෙන බුද්ධිමත් සත්‍යයකට තියෙන සැබෑම තුරමයි. අපේ ජීවිතවල නොයෙක්දී අනතුරු අභියෝග කරදර තියෙනවා. කුඩා කාලේ අපි දන්නවා අපිට තියෙන ලොකුම අනතුර තමයි මොකද්ද? විභාගස්මත් වීමනේ. ළමයි තත්ත්වල අම්මලාට ඉස්සත් විභාගය අසමත් වීම සාමාන්‍ය පෙළ අසමත් වීම තමයි තියෙන ලොකුම අනතුර අම්මලාට. ඊළඟට කාලයක් ගියාම අපට අනතුර තමයි ළඩ දුක් වලට පත් වීම. ඒ වගේම නිතිකන රැකියාවක් නොලැබීම. නිතිකන විවාහයේ සිදු නොවීම. නිතිකන දරු සම්පතක් නොලැබීම. වයසට යාම සහ කලින් කල ඇතිවන සොර සතුරු වදුරු සහ අවසානය ඇතිවන මරණය. මේ තමයි පිළිතුර අපේ ජීවිතවල තියෙන ලොකු අනතුරු. නේද? අපේ ජීවිතයේ තියෙන අපි දැනට විතාවෙන ලොකුම අනතුරු මොකක්ද? අපේ ජීවිතවල අපි අනාගතයේ අපට එළඹෙනවා කියන හිතන ලොකුම අනතුරු මොකක්ද? මරණයනේ. ඔව් මරණය තමයි අපේ ලොකු අනතුරු හැටියට සැලකන්නේ. තිනුතුනි මතක තියාගන්න. මරණය ජීවිතයේ ලොකු අනතුරු වෙන්නේ ධර්මයේ පිළිබඳව හැබෑ අවබෝධයක් නැතියි. බුදුහාමුදුරන්ගේ දහමන්ව විභාගස්මත් වීමවත්, ලෙඩ දුක් වලටපත් වීමවත්, වයසට යෑමවත්, දරුවන් වලදීමවත්, මරණයටපත් වීමවත් මෙවේ ජීවිතයේ දින අනතුරු. මේවත් අනතුරු තමයි. මේ අනතුරු පේනතුනි උපරිම වශයෙන් අපට අපේ ජීවිත කාලයට විතරක් සීමා වෙයි. උපරිම වශයෙන් අවුරුදු 100කට මේ වදරු මේ අනතුරු සීමා වෙයි. නමුත් මේකට වඩා බලවත් අනතුරක් අප ඉදිරියේ තියෙනවා. මොකක්ද ඒ අනතුරු? ඒ අනතුරු මොකක්ද? අපේ ජීවිතවල තියෙන අනතුරු මොකක්ද? සැබෑ අනතුරු. කියනක තේරුම් ගන්න. බෞද්ධයන් අතරින් අපි බලනවනම් මේ අනතුරු අපි තේරුම් ගන්න. පින්තුන් අපේ ජීවිතවල තියෙන ලොකුම අනතුරු තමයි මරණයෙන් පස්සේ අපාගත වෙන්න තියෙන අවස්ථාව. මරණයෙන් මත්තේ දුගති ගාමී වෙන්න තියෙන අවස්ථාව. මේක තමයි අපේ ජීවිතවල තියෙන හැම අනතුරු. බොහෝ දෙනෙක් පින්තුනි කෙනෙක් මරණයට පත්වන ආකාරය දෙක බලලා වාසනාවන්ත මරණයක් සහ අවාසනාවන්ත මරණයක් කියන එක තීරණය කරනවා. යම් කෙනෙක් ජීවිතයේ අවසාන කාලයේ බොහෝ දුක් විඳිනනම් ලෙඩ දුක් වලට පත් වෙලා එක්තැන් වෙලා මේ පිළියේ කායික පීඩම් වලට පත් වුණා නම් පත් වෙලා මිය ගියා නම් බොහෝ දෙනා අන්තාපයට පත් වෙනවා, ශෝකයට පත් වෙනවා. අනේ මේ වගේ මරණයක් නම් මට අහන්නවත් ලැබෙන්නේපා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙවැනි මරණයක් අවාසනාවන්ත මරණයක් හැටියට අපේ සමහරයන් කල්පනා කරනවා, විතරක් නෙවෙයි කතා කරනවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා බොහෝම සනීපයෙන් ඉන්න අවස්ථාවේදී, ඉතාම නිරෝගී වෙන අවස්ථාවේදී ඇතැම් විට ආහාර පාන අනුභව කළා, නැත්නම් ඇඟ පිරිසිදු කළා, ආන්ති පුටුවක වාඩි වෙලින් අවස්ථාවේදී සමහර අය නියන තින්දුවක් අහන්නේ ඉන්න අවස්ථාවේ නියන. අපේ පින්නතුන් කියනවා අනේ හරි වාසනාවන්ත මරණයක්, අනේ ඒ වගේ මටත් මැරෙන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා අපි උදම් අන්නවා. මැරෙන ආකාරය දෙස බලන අපේ අය වාසනාවන්ත මරණයක් සහ අවාසනාවන්ත මරණයක් කියලා තීරණයකට එනවා. පින්නතුනි මේ විනිශ්චය හරිද? ඔව්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි මේකදු විනිශ්චයට එනවා නම් හරිද ඒක? හරිද? ඒ විනිශ්චය හරිද? අපි බලමු හරිද කියලා පින්නතුනි. යම් කෙනෙක් ඉතාම සමීපයෙන් ඉන්න අවස්ථාවේදී ඉතාම සුවපහසුවේ කාන්ති කුටුවක වාඩි වෙන අවස්ථාවේදී නියනවා. මේ කිලිපු මේ කෙනා මේ කිලිපු ගමන් ඉපදෙන්නේ දුගතියක නම් සතර අපායේ මිහක නම් ඒ මරණය වාසනාවක් මරණයක්ද? පින්නතුනි බුදුදහමේ හැටියට ඒ මරණය වාසනාවක් මරණයක් නෙවෙයි. ඒ වගේම යම් කෙනෙක් ජීවිතේ බොහෝ කාලයක් දුක් විඳලා එක තැන මනමුත්‍රා ආදී වතුරවල බොහෝ දුක් පීඩාවට පත් වෙලා මියනවා. ඇතැම් විට හදිසි අනුතරකින් මිය යනවා. ඇතැම් විට සතුරෙකුගේ ප්‍රහාරයකින් මිය යනවා. ඇතැම් විට ස්වාභාවික වෙස්ණයකින් මිය යනවා. මේ මිය ගිහිපු කෙනා මිය යන මොහොතින් ඉපදෙන්නේ සුගතිය ගණන්. මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ වෙන ස්වර්ගයේ ගණන් සුගතිය ගණන්. මේ මරණය අවාසනාවන්ත මරණයක්ද? මරණ ආකාරය කියදෙනිය වුණාට මේ මරණය අවාසනාවන්ත මරණයක් හැටියට බුදුදහමේ සඳහන් කරන්නේ නැහැ. එනිසා පින්තුනි කෙනෙක්ගේ මරණය සිදුවන ආකාරය දෙස බලලා මේ මරණය වාසනාවන්තද අවාසනාවන්තද කියලා අපට තීරණය කරන්න බෑ. ඒක තීරණය වන්නේ ඉපදෙන ස්ථාන අනුවයි. මෙන්න මේ අනතුර නිසායි බුදුහාමුදුරන්ගේ දහම ඉතාම ගැඹුරින් සිද්ධියා දැස දේශනා කළ තියෙන්නේ. ලෝකෙ බොහෝ ආගම් වලින් පුද්ගලයන්ට මෙලව ජීවිතය සම්වර්ධනය කරන්න අනුග්‍රහ කරනවා, උපදෙස් දෙනවා. එතැන් මහාගම් වලින් නෙක්විදියේ උදව්පකාර කරනවා, ආහාර පාන ආදීන් සංග්‍රහ කරනවා, ඇඳුම් සැලැස්ම වලින් උදව් කරනවා, ගේ දොර හදලා දීලා උපකාර කරනවා. මෙහෙම උපකාර කරනකොට සමහර අපේ ඇත්තන් කියනවා, බලන්න අහවල් ආගමින් අපට මෙහෙම උදව් කරා, අපේ පන්සලින් අපට මොනවද කරන්න කියලා. එන්නතනි බුදුහාමුදුරන්ගේ දහම කෙනෙකුට දවසක් ජීවත් වෙන්න ආහාරයක් දෙන දහමක් නෙවෙයි. කෙනෙකුට අවුරුද්දක් ඇඟේ දාන්න ලැබෙන ඇඳුමක් දෙන දහමක් නෙවෙයි. කෙනෙකුට ජීවිත කාලයක් ජීවත් වෙන්න නිවසක් හදලා දෙන දහමක් නෙවෙයි. හැබැයි හැම දෙයකම ආනිසංස කියලා තියෙනවා. අන්න දෝ බල දෝ හෝති, වන්න දෝ හෝති, වත්ත දෝ ඥාන දෝසුක දෝ හෝති, දීප දෝ හෝති, චක්කු දෝ සෝච සම්පද දෝ හෝති, යෝදදාති රූපස්යං අමතං දදෝච සෝ හෝති, යෝදහ මනසාතති. මේව ඥානසංස කියලා තියෙනවා. නැත්නේ ආහාරයක් දුන්නොත් බලය දුන්නා වගේ. අන්න දෝ බල දෝ හෝති, වන්න දෝ හෝති, වස්ත දෝ වස්ත්‍රයක් දෙනවා නම් වර්ණය දුන්නා වගේ. ඥාන දෝසුක දෝ හෝති, යාන වාහන ගමන් පහසු සලසනවා නම් සැපය දුන්නා වගේ. දීප දෝ හෝති, චක්කු දෝ ප්‍රදීපාලෝකය ආලෝක පූජාව කරනවා නම් ඇස්තක දන් දුනා වගේ. සෝච සබ්බ දදෝ හෝති, යෝදනාති උපස්සයන් යමකුට නිවසක් හදලා දෙනවා නම් යන්න දුන්නා වගේ. අමතං දදෝච සෝ හෝති, යෝ ධම්ම මනසාතති. මේ සියල්ලක්ම කියන අවසානයේ කියනවා යම් කිසි කෙනෙක් ධර්මයෙන් අනුශාසනා කරනවා නම්, ධර්මයෙන් අනුග්‍රහ කරනවා නම්, ධර්ම දානය දෙනවා නම් ඔහු අමෘතය දුන්නා වගේ කියලා. සබ්බ දානං ධර්ම දානං විනාට කියන්නේ මේකයි. එනිසා කෙනෙකුට බුද්ධිය ලබා දීලා, හොඳ දැක්මක් ලබා දීලා, ඒ පුද්ගලයාගේ ශරීරය වෙනස් කිරීම තමයි බුදුදහමේ කරන ලොකුම අනුග්‍රහය. මේ විනතුන් දානවා නික්‍රෝධ පරිහාමර ගැන. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිවන් කාලා අවුරුදු 230කට පස්සේ ධම්මදිව හිටිය සත්හැවිරිගේ පුරා ස්වාමීන් වහන්සේ කෙනෙක් නිග්‍රෝධ පොඩි හාමුදුරු කියලා කියන්නේ. උන්වහන්සේ අවුරුදු 7ක පොඩි හාමුදුරු කෙනෙක් වුණත් අවිඥාලාපේ සිව පිළිසින් ලියාපත් මහරහතන් වහන්සේ නම. මේ පුරා ස්වාමීන් වහන්සේට කැහැදුනා අර අශෝක රජතුමා. මුළු ඉන්දියාවම සිය අරසකින් යටත් කරගෙන සිටිය. කාලිංග මහා යුදයේ නැති මහා සංහාරය සිදු කළා. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ඝාතනය කළා. ඊට වඩා ප්‍රමාණ්‍ය ආබාධිතයන් කරලා සිය බාලය සතු වාදීගේ මහා ප්‍රතාපවත් අධිරාජ්‍ය අශෝක රජතුමා. මේ අශෝක රජතුමාගේ පිණිසේ දැක්ම වෙනස් කරා මේ කුඩා හාමුදුරුවෝ. උන්වහන්සේගේ සංසුන් ගමනින් මේ ඉතාම ප්‍රඥාන්ත අධිරාජ්‍යයේ දැක්ම වෙනස් කරනවා. ඔහු බෞද්ධයේ පාඩමක් කළා. බලන්න ඔහුගේ දැක්ම වෙනස් වෙච්ච නිසා මේ ඛණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි පින්තුනි, මේ රජතුමා තමන්ගේ දෙනක වගේ හිටිය දරුවෝ දෙන්න සාකච්ඡා පූජා කළා. මුළු ඉන්දියා පුරාම 84 ගණනක් විහෙර විහාරස්ථාන ඉදිකරන තුන්වෙනි ධර්ම සංගායන පවත්ලා මේ සම්බුද්ධ ශාසනය පිරිසුදු කරා. ලෝකේ රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. දිනපතාම ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කළා. බෞද්ධයේ කුමදා පටන් දිනපතාම අටපිරිකරක් පෙරහැරි විහාරස්ථානෙට රැගෙන ගියා. අර නිරෝධ හාමුදුරුවෝ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඉන්දියා පුරාම සෙල්ලි පිළිකණා. මිනිසුන්ට රෝහ ලැටකලා. මිනිසුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් රෝහ ලැටකලා. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට සත්ත්වයන් සඳහා තිරිසංගත සඳුන් සඳහා සතුන් සඳහා රෝහ ලිපි කිරීමේ ගෞරවය මේ රජතුමා හිමි කරගත්තා. මේ සියල්ලක්ම කෙදකලේ පින්තුනි අර නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ මේ රජතුමාගේ දර්ශනය වෙනස් කරපු නිසා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ලංකාවට බුදුදහම ලැබුණේ. ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මුළු ලෝකෙම බුදුදහම තියෙන්නේ. ඒ නිසා කෙනෙක්ගේ දැක්ම වෙනස් කරනවා කියලා කියන්නේ කෙනෙකුට ආහාරයක්, වස්ත්‍රයක්, නිවසක් දෙනවට වඩා මහා වටිනා දෙයක්. ඒ නිසා සමස්ත බුදුදහම කියලා කියන්නේ අපේ දැක්ම වෙනස් කරන දහමක්. මේකටම උදාහරණයක් තියෙනවා. බෞද්ධ සාහිත්‍යයේ මේ දැක්මට කියනවා සම්මා දිට්ඨිය කියලා. නිවැරදි දැකීම කියලා කියනවා. සංඥා දෘෂ්ටිය කියලා කියනවා. මේ සම්මා දිට්ඨිය පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ එක්තරා උපමා කතාවක් සඳහන් වෙනවා. පින්නතුනි එක්තරා අන්ධ පුද්ගලෙක් ඉන්නවා. අන්ධ පුද්ගලෙක් කියනහොත් ඇස් දෙකම පේන්නේ නැහැ. මේ අන්ධ පුද්ගලයාගේ යාළුවට එකතු වෙලා මේ පුද්ගලයාට දෙනවා ඉතාම දුර්වර්ණ වෙච්ච වස්ත්‍රයක්. ඉතාම කිලිටි වෙච්ච නොවටිනා වස්ත්‍රයක් දෙනවා මේ අන්ධ පුද්ගලයාට. දීලා කියනවා මිත්‍රය මෙන්න මේ වස්ත්‍රයක් ඔබට පරිත්‍යාග කරනවා. මේ වස්ත්‍රය තමයි ලෝකේ තියෙන ලස්සනම වස්ත්‍රය. මේ වස්ත්‍රය තමයි ලෝකේ තියෙන වටිනාම වස්ත්‍රය. අපි මේක ඔබට පරිත්‍යාග කරනවා කියන මේ අන්ධ තැනැත්තාගේ යහළුවන්ට කොහොමද ඇඳුමක් දෙනවා. මේ අන්ධ තැනැත්තා මොකද කරන්නේ? මේ අන්ධ කෙනා කරන්නේ මේක විශ්වාස කරනවා. විශ්වාස කරලා ඇඳුම මොහු ඇඳ ගන්නවා. ඇඳ ගන්නවා විතරක් නෙවෙයි. මේ ඇඳුම ඇඳගත්ත මේ අන්ධ තැනැත්තා ඊළඟට මොකද කරන්නේ? ඔහු යනවා සමන්ගයන් මිතුරන් හමුවන්න. මිතුරන් හමු වෙන කිහිල මිතුරන්ටත් කියනවා බලන්න මිතුරනි මට ඉතාම වටිනා වස්ත්‍රයක් ලැබුණා. ඉතාම ලස්සන වස්ත්‍රයක් ලැබුණා බලන්න මගේ ඇඟම දැක්ක කියලා ඔහු තමන්ගේ යාළුවන්ටත් මේක ප්‍රකාශ කරනවා. යාළුවෝ මොකද කරන්නේ? යාළුවත් මේ වගේම අය තමයි. ඒ ඇතුළු හරියට හරි වටිනා වස්ත්‍රය තමයි කියලා අනිත් අය කප්පුටි ගහලා මියාව තමත් කොටවලා කියන්නේ. කොහොම බොහෝ දෙනෙක් හමු වෙන යනවා මේ අන්ධ කැනැත්තා. නමුත් මොහු හිතාගෙන ඉන්නේ මේක වටිනා වස්ත්‍රයක් කියලා. නමුත් ඉතාම දුර්වර්ණ වෙච්ච, ඉතාම කිලුටු, ඉතාම නොවැටිනා වස්ත්‍රයක් තමයි මොහු ඇඳගෙන ඉන්නේ. අන්ධ කැනැත්තාට ඒක තේරෙන්නේ නැහැ. මෙහෙම යන අවස්ථාවේදී මේ කැනැත්තාට ලැබෙනවා මුණ ගැහෙනවා ඉතාම ප්‍රඥාවන්ත කරුණාවන්ත පුද්ගලෙක්. කොහොමද හම් වෙන පුද්ගලයාගේ ලක්ෂණේ? ඊටාම කරුණාවන්තයි, ඊටාම ප්‍රඥාවන්තයි. කරුණාවන්ත ප්‍රඥාවන්ත වූ මේ පුද්ගලයාට අර අන්ධ කෙනා කියනවා බලන්න මගේ මේ ලක්ෂණ වස්ත්‍රය කියලා. මෙහෙම කියව අවස්ථාවේදී නුවණක කෙනා කුමක් කරයිද? මොකක් කරායිද? මොන වගේ දෙයක් කරායිද? මේ පින්නතුන් කියන්න බලන්න. අර අන්ධකෙන අර දුර්වර්ණ වෙච්ච වස්ත්‍රයක් ඇඳගෙන ඉතාම පිළිතු වස්ත්‍රයක් ඇඳගෙන කියනවා මේ බලන්න මම ඇඳගෙන ඉන්නේ ලෝකේ ලස්සනම වටිනාම වස්ත්‍රය කියලා කියනකොට ඒ කරුණාවන්ත ප්‍රඥාවන්ත ඇත්තෙකම උදේ පේන කෙනා කුමක් කරායිද? මොනවා කරායිද? යන්න බලන්න උත්තරයක් නිකන් වැරදුනක් කවන්නේ. ආ වැරදුනාට නැගිටවල කියන්නේ මේකක් තියෙන. හොඳයි. ඇඳුමක් ඇඳන් ඉන්නේ කියලා කියයි යෝ. ඔව්. මේ පිනතුන් කියන බලන්න. කරුණ පැහැදිලි කරලා දෙවි නේද? එහෙමත් අපිට හිතනවා. පලයාට කිව්වා මේ කෙනා කරුණාවන්ත වශයෙන් මෙයා ප්‍රඥාවන්ත කෙනෙක්. දැන් බුදුහාමුදුරන්ගේ ධර්ම කියන ලක්ෂණය මේකයි. බුදුහාමුදුරුවන් උන්වහන්සේගේ ධර්මත් මහා කරුණිකයි මහා ප්‍රඥාවන්තයි. බොහෝ දෙනෙක් ඉතින් කරුණාවන්ත විතරේ කිය. කරුණාව යම් කිසි ප්‍රමාණයකට තිබුණා නම් ඒක ප්‍රමාණික ප්‍රඥාවන්තයි. පින්නතනේ මේ අන්ත කැලැස්නාටම අමවෙච්ච මේ කෙනෙක් ඒ වගේ කෙනෙක්. ප්‍රඥාවන්ත කරුණාවන්ත කෙනෙක්. සාමාන්‍යයෙන් අපිට හිතෙනවා කරුණ පැහැදිලි කර දෙයි කියලා. වෙනත් කෙනෙකුට කියතියම මලයන්ගේ මැදේ කියලා. නමුත් මේ දෙකම නෙවෙයි කරන්නේ. මේ කෙනෙක්ලා කල්පනා කරනවා අන්ද පුජ්‍යලයේ ගුණාටම උට මොහුගේ ඇස් දෙක සුව කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක්. ඇස් දෙක සනීප කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක් මොහු. ඒ නිසා කරන්නේ මොකක්ද? මොහුගේ ඇඟෙන් අල්ලගෙන මොහු එක්ක යන කොහටද? ඉතාම දක්ෂ අක්ටි වයිටිවරේ ළඟට ඇස් දෙක මහත්යේ ළඟට. එක්කාංගිල මොකද කරන්නේ? එක්කාංගිල මොහුගේ ඇස් දෙකට ප්‍රතිකාර කරනවා. ඌට කරුණ පැහැදිලි කළ දෙන්නේ කියේ නැහැ. කරුණ පැහැදිලි කළ දුන්නා මොකක් කිසියක්ම පිළිගන්නේ නැහැ. ඒ නිසා කරන්නේ ඌගේ ඇස් දෙක සුව කරනවා. මේ දක්ෂ වේදමහත්ය තමගේ සියලුම ක්‍රම කිලප උපයෝගී කරගෙන මේ අන්ත පුද්ගලයාගේ ඇස් දෙක සුව කරනවා. ඇස් දෙකේ පෙනීම ලැබෙනවා. පෙනීම ලැබෙච්ච ගමන් මේ පුද්ගලයා ඉස්සෙල්ලාම මොකද කරන්නේ? ඔය ඉස්සෙල්ලාම කරන්නේ තමන් ඇඳගෙන ඉන්න මේ ලෝකයේ වටිනාකම කියලා හිතන ලක්ෂණ මේකෙන් හිතන ඇඳුම දෙස බලනවා. බලපු ගමන් මොකද පේන්නේ? ඔව් බලපු ගමන් යථාර්ථය තේරෙනවා. ඔහුට වැටෙනවා මෙච්චර කාලයක් මේ ලෝකයා තමා මුලා කළ හැකියි කියලා. ඔහු මුලින්ම කරන්නේ මොකද්ද? අර දුර්වර්ණ වෙච්ච වස්ත්‍රය අයින් කරනවා. පින්නතුනි මෙන්න මේ උපමාව සඳහන් කළ තියෙන්නේ බුදුදහමේ සම්මාදිටිය ලැබීම. බුදුදහමේ ශ්‍රවණය කිරීමෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපලවන අවබෝධය නිවැරදි දැක්මක් මෙන්න මේ වගේ දැක්මක්. පින්නතුනි අපි ආල ඇස් දෙක පිළිනම අය කියලා මේ සංහිතියට අපිත් අර අන්ධ පුද්ගලයා වගේ ලෝකයේ බොහෝ දෙනෙක් විසින් අපව මුලා කරලා තියෙන්නේ ජනමාත්‍යින් රූපවාහිනී කලාවෙන් සාහිත්‍ය කියන මේ දේවල් වලින් කරන්නේම අපිව මුලා කරන්නද උදේ ඉඳන් රෑ වෙනකම් රූපවාහිනී කරන්නේ මේකමයි මාර්යාගේ කොන්ත්‍රාත්තු බාරාගෙන රූපවාහිනී වර්තමානයේ ඒ කොන්ත්‍රාත්තු පාරගෙන ඉන්න ගමන් පොට්ට ධර්මයක් එකක් දානවා. උදේට දානවා, පිරිත් එකක් දානවා, බණ එකක් දානවා. අර හැමක් දානකොට කන්න පුළුවන් විදියට පේන්නේ දාන සාමාන්‍යයෙන්. මාළුවට පේනවා මේ කෑමක් කියලා. අන්නේ වගේ තමයි අර පොට්ටක් ඉස්සරහ යනවා, බණක් වගේ යනවා, දැහැමී කියලා පෙන්නනවා. ඒක පෙන්ල ඊට පස්සේ ඉවර වෙච්ච ගමන්ම අනිත් රාජකාරිය පටන් ගන්නවා. ඊට පස්සේ මේ මිනිසා මුලා කරන ගැට පිළිවිලි ඉන්නකට පටන් ගන්නවා. ඊට පස්සේ සින්දු වල සින්දු වර්ණනා කරනවා. ඊට පස්සේ ආහාර පාන වර්ණනා කරනවා. රූපලාවන්‍ය පාඨමාලා ගැන කියනවා. ඊට පස්සේ ගේතොර බඩු මුදු ලක්ෂණ තියාගෙන ඉපේන කියනවා. මේ සියල්ලම ඊට පස්සේ වැඩ ටික කරනවා. පින්නතුනේ බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ වසල මේ යථාර්ථය වස්න ලෝකයාට නියම යථාර්ථය පෙන්වන්න කල දීම. මේ යථාර්ථය පෙන්වන්න කල දුන්නත් කෙනෙකුට හිතේ යැමිට එහෙම අවබෝධයක් ලැබුණොත් අපි මේ ජීවිතය අත්හැරලා කැරියට යයි කියලා. නමුත් වෙනත් නිහම දෙයක් වෙන්නේ නැහැ. මේ යථාර්ථය අවබෝධ කරගත්තොත් අපි මේකට වඩා බුද්ධිමත් වැඩ කරනවා. අපිට අද අවශ්‍ය වන බඩු භාණ්ඩවල යුක්තියට 60ක් විතරම අත්‍යවශ්‍ය භාණ්ඩයේ කියන රූපවාහිනිය අපිට හඳුන්වා දෙන භාණ්ඩ මුගා අපි ඔ ප්‍රතික්ෂේප කරනවා. ඔ අපිට ඒව අවශ්‍ය නැහැ. අනවශ්‍ය දේවල් අවශ්‍යතාවයෙන් බඩපත් කිරීම තමයි ප්‍රචාරණය කරන්නේ. කවදාවත් වෙනතින රූපවාහිනිය කියනකොට ලුණු මිල දීගන්නේ කියලා. කවදාවත් රූපවාහිනිය කියනකොට සීනි මිල දීගන්නේ කියලා. කවදාවත් රූපවාහිනිය කියනකොට ලාම් දෙම් මිල දීගන්නේ කියලා. රූපවාහිනිය කියනකොට හාල් මිල දීගන්නේ කියලා. ඒක කියන අවශ්‍ය නැහැ කියන තුනේ ඒවා අනිවාර්යෙන් මිලදී ගන්න ඒ අත්මච්ච භාණ්ඩ යම් ප්‍රචාරණයක් වෙනවා නම් දෙන්නම එක්කෝ මදක් අවශ්‍ය පාණ්ඩ නැත්නම් අනවශ්‍ය පාණ්ඩ තමයි අවශ්‍ය පාණ්ඩ විදියට හඳුමා දෙන්නේ අපට. එතකොට මෙන්න මේ විවිධ පාට වෙනක වර්ණ වෙනකල්ල වර්ණ ගන්වලා හැඩය වෙනස් කර කර අපට අපි මුලා කරනවා. නමුත් යථාර්ථය තේරුම් ගන්නට පස්සේ අපි වෙනුනේ මීට වඩා ගැඹුරින් අපි ජීවිතය බලනවා. ඒ වගේම ලෝකයේ සුළු දේකට උද්දාම වෙන ලෝකය අතුල සුළු කාරණාවලදී අපි එච්චරම උද්දාමයට පත්වන්නේ නැහැ. ඒ වගේම ඉතාම සුළු කාරණයකින් කම්පා වෙන ලෝකයේදී අපි ඒ සුළු කාරණාවලින් කම්පා වෙන්නේ නැහැ. පින්තුනි මේ අවබෝධය ලැබුණොත් අපට ධර්මයේ තුලින් යක අවබෝධය. මේ අවබෝධය ලැබිච්ච හැම තමයි විසාකාව, බන්දුල මල්ලිකාව, බිම්බිසාර රජතුමා, අනේ පිටිතුමා වගේ ගෘහස්ත ජීවිත ගත කරන මේ අවබෝධය ලැබිච්ච අය ඉතාම සාර්ථක ගෘහස්ත ජීවිත ගත කරපු අය. ඒ වගේම මේ අවබෝධයකට නැගෙන්න ලැබිච්ච අය තමයි කුක්කුසාති, චිත්ත ගෘහපතියා වගේ අය, අනාගාමි වෙච්ච අය. මේ අසමත් ඉදිරියට කියලා තියවරක් ලබාගත්තේ මේ. ඒ වගේම මේ අවබෝධය ඉදිරියටම ලැබෙන්නේ ඇයි තමයි රහතන් වහන්සේ. ලෝක යථාර්ථයේ සැබෑම අවබෝධ කරගත් උත්සමියෝ තමයි රහතන් වහන්සේලා කියලා කියන්නේ. කෙනෙකුට දැන පුළුවන් මේ යථාර්ථය අවබෝධ කරගත්තොත් ලෝකයේ සැනසෙයි. මේ ලෝකේ ගෙනියන්නේ බෑ එන්නේ මොකක් හරි මොනෝතින් කියලා. පිනතුනේ මතක තියාගන්න අපේ රටේ නිර්මාණය කරපු මහා නිර්මාණ රුවන්වැලිසෑය, මිරිසවැටිය, ලෝවන් මහා ප්‍රාසාදය, ජයශ්‍රී මහා බෝධිය මේ නිර්මාණ මේ ඉදිකිරීම මේ රෝපණය කිරීම පින්නතුනි කලේ කාගේ මඟ පෙන්වීමෙන්ද? කවුද මේවට අනුශාසනා කළේ? කවුද මේවට සැලසුම් ඉදිරිපත් කළේ? රුවන්වැලිසෑයට සැලසුම් ඉදිරිපත් කළේ කවුද? අනුශාසනා කළේ කවුද? අනිත්‍ය දුක්ඛ අනාත්ම හැබැයි ලෙස ප්‍රත්‍යක්ෂ කරපු මහරහතන් වහන්සේලා. ලෝකය නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතාගෙන ඉන්න ලෝකය වර්තමාන ලෝකයේ යම් කිසි නිර්මාණයක් කරනවා නම් යම් කිසි ඉදිකිරීමක් කරනවා නම් ගොඩනැගිල්ලක් හදනවා නම් වගකීම අවුරු කීයද? උපරිම වගකීම කීයද? ගැරන්ටිය කොච්චර කාලයකද? අවුරුදු 100යි. උපරිම වශයෙන් වගකීම අවුරුදු 100යි. ඊට පස්සේ වගකියන්නේ නැහැ. 100කුත් නැහැ. නමුත් මේ රහතන් වහන්සේලා මාර්ගෝපදේශණයේ දීපු සැලසුම් ඉදිරිපත් කරපු රුවන්වැලිසෑය, මිරිසවැටිය, ලෝවාමා ප්‍රාසාදය වැනි නිර්මාණවල වගකීම අවුරුදු 100ද? ආවම වශයෙන් අවුරුදු 1000යි. අවුරුදු 1000ක් යනකම් මේ වගේ ලොකු පිළිසකර කිරීම තරම් අමතුන්නේ නැහැ. එහෙනම් වෙනසනි බලන්න මේ යථාර්ථයේ සැබෑලෙසම අවබෝධ කරගන්න කෙනාගේ ජීවිතයේ සාර්ථක මේ අවබෝධය වසන් කළා ලෝකයේ සීන ලෝකවල තියාන ලෝකයට සාර්ථක තමයි තේරුම් ගන්න එක. ඒ නිසා මෙන්න මේ දැක්ම ලබා ගැනීම තමයි බුදුදහමෙන් පිට කරන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පුරා අවුරුදු 45ක් ආගමනින් වැඩම කරමින් ගම් දනවුතරා හැසිරෙමින් ලෝකයට දේශනා කරේ මෙන්න මේ නිදහසේ පණිවිඩය. ප්‍රඥා ලෝකයේ පණිවිඩය. සම්මා දිට්ඨිය ලබා ගන්න තියෙන ආකාරයේ පණිවිඩය. සැනසීමේ ජීවත් වීමේ මාර්ගය දේශනා කළේ. අන්න ඒ දහම අපේ ජීවිතයට සම්බන්ධ කරෝතින් ඒ ජීවිතය තමයි පිළිතුරු ලෝකයේ වටිනාම ජීවිතය වන්නේ. එවැනි ජීවිතයක් ගත කරන කෙනා තමයි ලෝකයේ සතුටින්ම ජීවත් වෙන කෙනා වන්නේ. එවැනි ජීවිතයක් ගත කරන කෙනාගේ තමයි ජීවිතය අතිවිම දුක් විඳින කෙනා වෙන්නේ. එනිසා ඒ ආකාර දේශනා කරපු රාත් දේශනා රාශිය ත්‍රිපිටකය නමින් අද අපි ව්‍යවහාර කරනවා අපේ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ දේශනා තුළින් අද අපි තාම කෙටි සූත්‍රයක් මාතෘකාවෙන් තෝරා ගත්තේ. මොකද සූත්‍රය සම්මුලින් ගාථාවක් කිව්ව මතකද ගාථාව? මාතායතානියම් පුත්තම් ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණම්. මොකක් මේකේ සූත්‍රය? කොයි සූත්‍රෙද මේ කියන්නේ? ආරණ්‍ය මෙත් සූත්‍රය අපි විනපතා සංඥා කරන අපිට ඉතාම ගුරු පුරුදු ඉතාම සමීප සූත්‍රයක් වෙනවා. ආරණ්‍ය මෙත් සූත්‍රය තුළ ගාථාවකුයි අද අප මාත්‍රවාකින් තෝරාගත්තේ. බුදුහාමුදුරනේ සූත්‍රයේ සඳහන් කරනවා අම්මා කෙනෙක් කිසියම් මෑණියන් කෙනෙක් ඒ මවට ඉන්න සමාජයේ එකම පුතාට යම් කිසි සෙනෙහසක් ආදරයක් කරුණාවක් දක්වනවා නම් ඒවම් සබ්බ භූතේසු මාන සම්භවය පරිමාණ අන්නේ වගේ සීළු සත්‍යයන් කෙරෙහි මේ මෛත්‍රිය දක්වන්න කියන ඇයි මෙහෙම දේශනා කළේ? ඇයි මෙහෙම දේශනා කරන්න හේතුව? සූත්‍රයේ ආරම්භයේදීම සඳහන් වෙනවා කරණීය මත්ත කුසලේන යම් සං සම්පදන් අදි සමිත්‍ය. යම් කෙනෙක් සාන්ත පදයක් කැමති නම් යම් කෙනෙක් ජීවිතයෙන් නිවීමට සැනසීමට පත්වන කැමති නම් මෙන්න ඒ සඳහා තියෙන මාවත. ඊනතන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි කුඩා කාලේ කොච්චර සතුටෙන්ද උන්නේ. ඉස්කෝලේ පාර දෙන ඉස්සෙල්ලා නැත්නම් ඉස්කෝලේ පාර දීපු මුල් කාලේ අපි කොච්චර සතුටෙන්ද උන්නේනේ. ගංගා ළඟට යනකොට මූදා ළඟට යනකොට මල් වත්තට යනකොට අපි කොච්චර සතුටදනේ. පන්සලකට එනකොට දුවනවා පනිනවා පිළුම් ගන්නවා හරිම සතුටුයි අපට. ඥාතියෙක් දැක්කම හරිම සතුටුයි අපට. කුරුල්ලෙක් දැක්කම හරිය සතුටුයි අපට. ඉන්නතනි දැන්ගේ සතුට තියෙනද අපට? අර පොඩි ළමයි වස්යෙන් හිටිය ආර පිළිද සතුට දැන් අපි ලොකු ළමයි වස්යෙන් ඉන්න කාලේ අපට තියෙනවද? අපට නෑ නේද පින්නතුනි. ඇයි ඒකට හේතුව? උදා කාලේ අපිට ඉතර ධනෙ තිබුණෙත් නෑ. අපි පොඩි අයට අපිට ඉතර පොඩි කාලේ අපි ඇඳුම්වල කාක්කුවක් අරගෙන නේද? පහු වෙන වෙන සමයේ සාක්කු ගන්න සාක්කු ගන්න ටික ටික වැඩි වුණේ. පොඩි කාලේ අපේ වද්දයක් නෑ සාක්කුවක් නිකුත් නෑ. සංසාරේ මුවා හතරෙන් හිටියා. දැන් අපි මුවා උගත් වෙලා මුවා ධනවත් වෙලා මුවා දේවල් තියන අය වෙලා දැනුම සොයාද අහිමි වූ සතුට ධනිය සොයාද අහිමි වූ සන්තුෂ්ටිය මොකක්ද වෙලා තියෙන අපිට? අපි මේ මහා වේගවත් ගමනට ගිහිල්ලා අර කුඩා කාලේදී සතුටවත් දැන් අපිට නැහැනේ. ඇයි මේකට හේතුව? මේකට ප්‍රධාන හේතුව මොකක්ද? අපේ හිතේ තියෙන මේ ලස්සන බව මේ ප්‍රසන්න භාවයෙන් නැති වෙලා තියෙන්නේ. ඔය එකක් තියෙන කෙනේ ආශාව අනිත් එක තමයි අනිත් අය කෙරෙහි තියෙන අමනාපය. අපි යම් සහ ප්‍රමාණයට අපේ අමනාපයගේ ප්‍රමාණය වැඩි කරගත්තනම් අපි හතුරන් කෙරෙහි කාගෙන ඉන්නාගේ ලිස්ට් එක වැඩි වුණා නම් අපේ දිනතුනි සතුටක් ඒ එක එක අවස්ථාවක් පාසා ආදි වෙලා ඉන්නේ. මේක වෙලාදී මම කිසිම දෙයක් නෙමෙයි. එනිසා නැවත අපි මුලින් හිටිය සතුට යන්න කැමති නම් අපි මොකද කරන්න ඕනේ? ඔය එකකටින් ආශාව අඩු කරගන්න ඕන අනිත් අතින් අපි අනිත් අය සමග තියෙන අමනාපකම් අඩු කරගන්න ඕන. අමනාපකම් තමයි පින්නතුනි අපේ හිතේ තියෙන ලස්සනකම නැතිවන්නේ. හිත ලස්සන නැති නොවතින් හිත දුර්වර්ණ වුණොතින් අපි මොන වැඩේ කරත් අපි දුකෙන් කරන්නේ. අපි ඉස්සහාම ලස්සන මන්දිරවල හිටියත් හිතාම සුවපහසු ආසනවල අපි සැතපුණා. අමනාපයගේ ප්‍රමාණය අපේ හිතේ වැඩෙනම් අපි පින්නතුනි දුකෙන් ඉන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙක් ශාන්තව දුකෙන් නිදහස් වෙන කැමති නම් ඊටාම සංසුන් ජීවිතයක් ගත කරන්න කැමති නම් මෙන්න මාවත පින්නතුනි අපි නොයෙක් වෙනත් අමනාපකම් ඇති කරගන්නවා. අපි හතුරු කියලා හිතන් ඉන්නවා. නමුත් පින්නතුනි සම්මා දිට්ඨිය ඇති වුණා නම් යහපත් දැක්මක් අපේ ජීවිත නැති වුණා නම් අපට තේරෙනවා පින්නතුනි මේ අමනාපකම් ඇති කරගෙන කාත් එක්කද කියලා. අපි සසර ඉතාම දීර්ඝ කාලයක් යන සත්‍යයක්. මේ එන ගමනේදී පින්නතුනි අපේ මවණ වෙච්ච තියෙන වෙච්ච කිසිම කෙනෙක් මේ විශ්වේ නැහැ. මිනිසුන් අතර විතරක් නෙවෙයි සත්තු අතරවත් නැහැ. ඒ නිසා මේ හැම කෙනෙක්ම අපට උදව් කරපු අය සංසාරයේදී අපේ අම්මා තාත්තා අපට උදව් කරපු අය. අපේ දුව දරුවෝ වෙන අපේ තෙන්හස ලබා ගත්තු අය. අපේ දරුවන් වෙන අපට වැඩිහිටි වෙච්ච කාලේදී අපට කනකපු අය මේ ලෝකේ ඉන්නේ. අපේ තේ ස්වභාවය මේකයි. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා දිව්‍ය කුට පර්වතයේ වැඩි සිටින ගමන් උන්වහන්සේ වේබහර පර්වතයේ පෙන්වලා සඳහන් කරනවා මහණෙනි බලන්න මේ වේබහර පර්වතයේ ඉන්දියාවේ මහා පර්වත පහක් තියෙනවා ඒ එකක් තමයි වේබහර පර්වතය කියලා කියන්නේ ඒක පුජ්‍යලේ කල්පයක් තුල ඒක පුජ්‍යලේ කල්පයක් තුල මානසිකව තැන්ගින් අවස්ථාවල නිය ගිහිල්ලා ඒ අත්හැරපු වැඩසැකිලි ටික එකතු කරවතින් ඒ අටසැකිලි වලින් ගොඩක් එහොතින් මේ වේබහර පර්වතයට වැඩි කියලා පුදුම අනුසනාන් කරනවා. කල්පයක පින්තුන යන්නේ සත්වයේ මනුෂ්‍යයන් අතරින් ඉපදෙන්නේ 100 නෙමෙයි 18 එක්වතාවක් වගේ. ඉතාම සුළු ඉතාම කෙටි කාලයක් මනුෂ්‍යයන් අතරින් ජීවත් වෙන්නේ වැඩිපුර අපි අපයි ඉන්නේ. මනුෂ්‍යයන් අතරින් ඉන්න කාලයේ ඒ එක කාලය ගත්තත් මේ වේබහර පර්වතයට වඩා වැඩි කියලා. ඒ කල්පයක විතරයි. ඒ කාලපපිනුතුනි ගණන් කරන්න බැරි ගණන්ක් අපි සැතර ඇවිල්ලා තියෙනවා. ගණන් කරන්න බැරි ගණන්ක් ඇවිල්ලා තියෙනවා. එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් ප්‍රඥාධිකසේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරම් පුරපු කාලයේ කල්ප ආරාසංඛේ කල්පය. ආරාසංඛය ලක්ෂයක් කියලා කියන්නේ පින්තුනි. කල්ප වලින් ගත්තදී කල්පයක නිසාම දිග කාල පරිච්ඡේදයක්. ඒක ලොකු විග්‍රහයක් තියෙන එකක්. කල්ප වලින් පින්නතුනි කල්ප වශයෙන් ගණන් කරවතින් කල්ප අසංඛ්‍ය හතර පොත් ලක්ෂයක් අසංඛ්‍ය කියලා කියන්නේ 10 140 ගුණය 1.140 සංඛ්‍යාව කල්ප 1.140 සංඛ්‍යාව දැන් කෝටියට 0.7යිනේ දස කෝටියට කොහොම වැඩි වෙලා තියෙන අසංඛ්‍ය කියලා කියන්නේ 1.140 සංඛ්‍යාව එතකොට සාරසංගේ කලපලක්ෂයක් කියලා කියන්නේ කල්ප වලින් 1.141 සංඛ්‍යාවක් සාර කියන්නේ 4.14 වැඩි කරනවා ලක්ෂය කියලා කියන්නේ ඒ වැඩි කරපු ගානට එකතු කරනවා තව ලක්ෂයක්. ඒක ඉතාම ටික කාල පරිච්ඡේදයක්. ඒ කාලේ විතරක් පෙරම් පුරලා තියෙන අපේ ගෞතම බුදුහාමුදුරේ එක බුදුහාමුදුර කෙනෙක් පෙරම් පුරපු කාලේ. එවැනි බුදුරජාණන් වහන්සේලා ගණන් කරන්න බැරි සංඛ්‍යාවක් මේ විශ්වයේ පහළ වෙලා ඉන්නවා. කියලා තියෙනවා. ඒ එන ගමනේදී පින්නසක් අපි පීඩක කාලයක් මේ සංසාර ඇවිල්ලා තියෙනවා. ඒ එන කාලේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අපි ලැබෙ නොහැකි එකම අත්දැකීම සුද්ධවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදීම විතරයි කියලා. සුද්ධවාස කියන බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒක කොටස් පහකට බෙදෙනවා අවිඤ්ඤ අතප්ප සුදස්ස සුදස්සී අකනිච්චක කියලා. මෙන්න මේ පහේ ඉපදෙන්නේ අනාගාමී අය විතරයි. මෙන්න මේ තැන් පහේ හැර තව 26 භූමියක් තියෙනවා. ඔක්කොම 31 භූමියක් තියෙනවා. ඒ තැන් වල අපි හැමදෙණෙක් ඉපදලා තියෙනවා. ඒ තැන් වල ගණන් කරන්න බැරි සංඛ්‍යාවක් ඉපදලා තියෙනවා. ඒ තැන් වල අපි පිළිතුරු වැඩිපුර ඉඳලා තියෙන කොහෙද? හතර පහයි. බුදුහාම සඳහන් කරනවා සෝවාන් වෙච්ච කෙනාට සක්කාය දිට්ඨිය ප්‍රහීණ නොකර කෙනාට හතර පාය සමගින් නිවස වගේ කියලා. අපි නිවසනේ වැඩි ප්‍රහාණයක් ඉන්නේ. දැන් අපි මේ සුගතියට ආපු අවස්ථාව මේක හරියට අපිට ආගන්තුකයි. අපි නැවත ආරියන්න බලන් ඉන්නේ. ආරිය තමයි නිවස මේ අපි මේ පොඩි සංචාරයක් කරන විදිහ. වැඩි ප්‍රහාණයක් අපි අතන ඉන්නේ මේකේ ස්වභාවය සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ කාලේදී ඉතාම මානාධික බ්‍රාහ්මණි මේ බ්‍රාහ්මණයා ගැන ළඟදි පත්‍රයක පළ වුණ පොඩි අතිරේකයක මේ කෙනතුන්ව කියවනක් දන්නේ උපසාලක කියලා බ්‍රාහ්මණයා. මේ කාම සමීප දිනයක පත්‍රයක තිබුණා. මේ කියන කපියන්ති. උපසාලක කියලා ඉතාම මානාධික බ්‍රාහ්මණෙක් කියේ බුදුරජාන් වහන්සේගේ කාලේ. බ්‍රාහ්මණයා කොහොමද මානාධිකයිනේ? මේ බ්‍රාහ්මණයා කියනවා තමයි ජීවිතය අවසන් කාලේ ඔහුගේ දරුවන් ටික ගෙන්නලා මම මිය ගියාම මගේ අවසන් කටයුතු මගේ භූම දාන කටයුතු කරන්න ඕන වෙන කිසිම කෙනෙක් භූම දාන නොකරපු ස්ථානයක ඉන්නේ. බලන්න වෙන කෙනෙක් වල දාපු දැනක වල දානත් උන් කැමති නෑ. එහෙම තීරණය කළ මේ තැනක් තා මොකද කළේ? එක්තරා ගලක් උඩ ස්ථානයක් මහා ගලක් උඩ ස්ථානයක් දරුවන්ට පෙන්වුවා. අන්න අහවල් ගල උඩ නුගගහක් තියෙන මෙන්න මේ නුගගහ ළඟ මාගේ අවසන් කටයුතු කරන්න මගේ භූම දාන කටයුතු කරන්න කියලා. එක්කනයි ස්ථානයක් වෙන මොහු හිතුවේ එතන කවුරුවත් භූම දාන කළ නැතුව තේදී. ඒ වගේම දරුවෝ ටික මේ තැනටම මෙලි ගියාට පස්සේ කළා. භූම දාන කටයුතු ඒ ස්ථානයේ කළා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැකලා උන්වහන්සේ සිනහ පහල කළා. උන්වහන්සේ මේ අපේදී ඔක්කොම තේන්න ගත්තා. බුදුහාමුදුරුවෝ සඳහන් කරන මහණෙනි මේ උපසාලක බ්‍රාහ්මණයා මේ නමින්ම මේ බ්‍රාහ්මණ කුලයේම මං කියන් වෙලා ඉපදිලා තියෙනවා 14000 වාරයක්. වාර 14000. මේ මිනිස්යන් වශයෙන් ඉපදෙන ආත්ම භාවල් කියන්නේ ඔන්නේ. මිනිස්යන් වශයෙන් ඉපදෙන බ්‍රාහ්මණ කුලයේ ඉපදෙලා මේ නමින්ම උපසාලක තියෙන නමින්ම 14000 වාරයක් ඉපදෙලා ඒ 14000 වාරයම මෙන්න මෙතන අවසන් කටයුතු කරේ. එක පුජ්‍යලෙක් එක තැනක 14000 වාරයක් අවසන් කටයුතු කළා නම් එන්නේ අපි කොහොමද වෙන්නේ නැද්දනේ? අපේ භූම දාන කටයුතු නොකරපු ස්ථානයක් නේ විශ්වේ නැහැ. ඒතරම් අතිදීර්ඝ කාලයක් අපි ආපු සතර ගමනක් මේක. එනිසා මෙන්න මේ ගමන ගැන සිතපත් කරෝකින් පින්නතුනි අපට තේරෙනවා අපි අමනාපකම් ඇති කරගන්න එක කොච්චර නිතරු දෙයක්ද කියලා. එනිසා මෛත්‍රිය තමයි නිවි සැනසෙන මේ මාවකේ පළවෙනි පියවර. එනිසා යම් කිසි සැලසීමකට සාන්තියකට පත් වෙන කැමති නම් නිතර මෛත්‍රී සාගත වෙන්න අනිත්‍ය කෙරේ. ඒ විතරක් නෙවෙයි ඊට කලින් යන තවත් ලක්ෂණ කිහිපයක් මේ කර්මින්නක සූත්‍රයේ සඳහන් වෙනවා. මොනවද ඒ ලක්ෂණ? පළවෙනි ගුණය තමයි සක්කෝ සමාධිස්සේ පෙන්වන. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න දෙකේනා උපරිම වශයෙන් දක්ෂතාවය පෙන්වන්නට ඕන. අධ්‍යාපනයේ ලබන කාලය කියලා කියන්නේ බුදු සමය කියන්නේ බමසර ලෙසන කාලයක් කියලා. බ්‍රහ්මචාරී ජීවිත ගත කරමින් ඉතාම නිරෝල මනස තියාගනිමින් අධ්‍යාපනයේ යෙදෙන්නට ඕන. බ්‍රාහ්මණ සමාජයේ ජීවිතයේ කොටස් හතරකට බෙදලා තිබුණා. බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත සංඥාස කියලා. බ්‍රහ්මචාරී කියලා කියන්නේ අධ්‍යාපනයේ ලබන කාලය. මේ කාලය සපුරාම භාවනාවට නැඹුරුනා වගේ තනිකරම අධ්‍යාපනයේ කැප කරන්නේ. ඒ කාලේ වෙනත් දේවල් ගැන හිතියම් කරන්නේ නැහැ. ඒ වගේම ගෘහස්ත ජීවිත ගත කරන නම් ඒ කාලයේ සමාන දෙහැමිව තමා ධනිය රුපියන ගත්ත කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම තමා ගෙදර කළමනාකරණය කරන කෙනෙක් නම් ඒකට ගත්ත වෙන්නට ඕන. කුසල කරන කෙනා කුසලයට ගත්ත වෙන්නට ඕන. මේ ගත්ත වීම සඳහා අපට සියලුම ශක්තිය උපතින් ලැබිලා තියෙනවා. මහා දැමැන්ත ශක්තියක් අපට ලැබිලා තියෙනවා. මහා ධාරණ ශක්තියක් අපට ලැබිලා තියෙනවා. අපි දන්නවා කම්පියුටරේ සමහර ඉතාම කුඩා කොටසට ඇතැම් වෙන මහා පුස්තකාලයක තියෙන පොත්වල මතක ශක්තිය ගබඩා කරන්න පුළුවන් ඉතාම කුඩා කොටසක. එතකොට ඒ කුඩා කොටස හැදුවේ කවුරු විසින්ද? මිනිසාගේ මොළේ. එහෙනම් මිනිසාගේ මොළේට අර හතරට වඩා කොච්චර ශක්තියක් තියෙනවද? කොච්චර ධර්ම ශක්තියක් මේ හිතට තියෙනවද? මහා සාරවරයෙක් ගත්තත් වෙනදී උපරිම වශයෙන් තමන්ගේ මොළයෙන් ප්‍රයෝජන ගන්න 10% කට සමානයි. තමන්ගේ මොළයෙන් තමන්ගේ බුද්ධියෙන් 100% ප්‍රයෝජන ගන්න කෙනා දෙස්තර කන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. විශාල ශක්තියක් අපේ හිතේ තියෙන නිසා අපි ඒ සඳහා දක්ෂ වෙන්නට ඕන. දක්ෂ වෙන නම් පින්නතුනි හිතේ තියෙන කෙලෙස් ටික අනුවර ගන්නට ඕන. දෙවෙනි ලක්ෂණය තමයි උජූත. ඍජු ගති ගුණයක් තමයි ළඟ තියෙන්නට ඕන. අවංක වෙන්න ඕන තමයි. සාමාන්‍ය අවංක වීම විතරක් නෙමෙයි සූජූත කියලා දෙවෙනි ලක්ෂණයක් තියෙනවා. ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක් නම් සැබෑ සැනසීමක් කරා යන්න අපේක්ෂා කරන කෙනෙක් නම් වඩාත්ම අවංක වෙන්න ඕන. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉතාම අවංකව සද්ධාමයෙන් අධ්‍යාපනය දෙන්නට ඕන. විභාග ලියන කාලේ අවංක වෙන්නට ඕන. පැතිරක්ෂා කරන කෙනෙක් නම් තම අත්සංකරණ එකේ ඉඳන් වවුචරයක් ගැනීම ඉඳන් මුදල් දෙල්ලීමක් කිරීම නැත්නම් ක්ලේම් එකක් දැමීම ඉඳන් සියල්ලක්ම තම අවංක වෙන්නට ඕන. තම හැබැයි ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක් නම් සක්කෝ උදෝජ සුවච හතරේ ලක්ෂණය තමයි සුවච. සුවච කියලා කියන්නේ මොකක්ද? සුවච කියලා කියන්නේ සමහර විට අපි හිතනවා කීකරු කියලා. කීකරු අපිට නම් යන්නේ නම දෙකක් වෙන්න දෙන්න. කින්තර කියන්නේ කියන දේ අනුව වැඩ කිරීම කියන එක. සුවච කියන්නේ කතා කරන්න පුළුවන් පහසුව කියන එක. කින්තර කියන ගතිගුණේ හැම තැනකම හොඳ නැහැ. අවවාද දෙන කෙනා හොඳ කෙනෙක් නම් චීකරු වෙන එක හොඳයි. නමුත් අවවාද දෙන වැඩි හිට කෙනා වැඩි අවවාදයන් දෙන්නේ එතෙන්දි චීකරුනොත් බය නැහැ. බුදුදහමේ කින්තර කමට වඩා චීකරු කමට වඩා අගය කළ තියෙන මොකක්ද? සුවච බව. සුවච කියන්නේ යමක් කියන දෙන්න පුළුවන් බව. ඒකනේ යමක් කියනකොට අහන ස්වභාවයයි. ඒ අහන්නේ නොකරන එක වෙනම දෙයක්. අපි කියනෝනේ යමක් කවුරු හරි කියනකොට මට නමවා කියන්න එපා කියලා අපි නිකන් ආඩම්බරේ වගේ කියනෝනේ. අන්න ඒකේ සුවචකම නැහැ. සුවච කියන්නේ සංවේදී වෙනකන් තීම. නැත්තම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ඇක්ටිව් ලිසනින් කියලා. අන්න ඒක. සංවේදී අක්‍රීය සංවේදී. ඒක හොඳ ලක්ෂණයක්. ඊනඟ ලක්ෂණය තමයි මුදු. මුදු ගතිය. මුදු ගතිය කියන්නේ නම් සීලේ ගතිය ගුණයට නැමෙන ස්වභාවය. අනතිමානී. ඔය අනතිමානී කියන එකයි නිහතමානී කියන එකයි කියන තුනි දෙක. අනතිමානී කියලා කියන්නේ අතිමානී නැතිකම, දැඩි උඩඟුකම නැතිවීම. අපි මුල් අවස්ථාවේදී වෙන්න ඕන අනතිමානී. නිහතමානී කියන්නේ මානිය සපුරාම දුර වෙන කොයි අවස්ථාවේද? මානිය සපුරාම දුර වන්නේ රහත් වෙනකොට. අනාගාමී වෙච්ච කෙනා ගණන්වත් මානිය යම්කි ප්‍රමාණයකට තියෙනවා. එනිසා මොලදී අපි අනතිමානී වෙන එකයි හොඳ. අතිමානී කර වෙන්නට ඕන. ධර්මයේ සඳහන් වෙනවා මානේන මක්කටෝ හෝති අතිමානින කුක්කුරෝ හෝදේන කන්න බෝ හෝති අතිකෝදේන රක්කසෝ කියන. මානේන මක්කටෝ හෝති මානේන් වඳුරෙක් වෙනවා. අතිමානේන කුක්කුරෝ වඩාත් මානෙන් හිටියොතින් බල්ලෙක් වෙනවා. ක්‍රෝධේන පන්න වූ හෝති ක්‍රෝධෙන් හිටියොතින් සර්පෙක් වෙනවා. අතිකෝධේන රක්කසෝ දැඩි ක්‍රෝධෙන් හිටියොතින් රකුතෙක් වෙනවා කියලා. ඒ නිසා කෙනෙකුට මායෙන් දෙකින් ටික අඩු කරගන්නට ඕන සැනසීමක් කරා ගමන් මාගත් යම් කිසි කෙනෙක් සැනසීමක් අපේක්ෂා කරනවා නම් සන්තුෂ්ඨකෝච සන්තුෂ්ටි කියලා ගුණයක් ධර්මයේ සඳහන් වෙනවා. සමන්ත කියන දෙයි සතුට වෙන ස්වභාවය. ඒකෙන් කියන්නේ තවත් ඉදිරියට ධනෙ උපයන්න එපා කියලා. විවාහ කියන්නේ එපා කියලා. තමා ඉදිරිය සඳහා කටයුතු කරන ගමන් තමා දැන් ඉන්න ප්‍රමාණයෙන් යම් කිසි තෘප්තියක් ලබන්නට ඕන. එහෙම නැති වුණොත් එම් පින්නතුනි අද නෙවේ සතුට එකයි කියලා හිතුවොත් ඒකට දවස ජීවිතේ කවදාවත් එන්නේ නැහැ. ඒ නිසා අද මේ බණහන මොහොතේ මෙතන සතුට වෙන්න ඕන. දැන් ගෙදර ගිහිල්ලා කරගන්නේ වැඩි දැන් හිතන්නේපා. දැන් හෙට උදේ වැඩට ගිහිල්ලා හෙට කරන දේවල් ගැන දැන් හිතන්නේපා. දැන් මේ අවස්ථාවේ තමයි උපරිම සතුටින් ඉන්නේ. මේ ධර්ම ප්‍රීතිය ලබා ගන්න. හැම මොහොතම සතුට තියෙන පිණිතුනි වර්තමාන මොහොත විතරයි. එනිසා වර්තමාන මොහොතින් මේ දරුවන් කුඩා කාලේ දරුවන්ගේ ඒ සුරකාල් දැකලා ඒ මොහොතේ සතුට වෙන්න. දරුවෝ කුඩා කාලේ හිතන්නේ පිස්සුවට මාරු වුණාට පස්සේ සතුට තියෙන කියලා. ඉස්කෝලේ මාර්ගුණට පස්සේ ඔය සතුට අඩු වෙනවා එන්නේම අඩු වෙනවා. ඒ නිසා දරුවෝ ඉන්න මොහොතේ ඉන්න අවස්ථාවෙන් සතුට වෙන්න. එතකොට සමනොත් එහෙම තමයි ඉන්න මොහොතෙන් ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න අවස්ථාවෙන් සතුට වෙන්න. ඉගෙන ගන්න කාලේ වැඩි සතුට හොයන්න යන්නේ ප්‍රසප සම්පත් හොයන්න යන්නේ නැහැ. ඉගෙන ගන්න කාලේ උපරිම දුක් විඳින්න. පහසුකම් තිබුණත් පහසුකම් ඉගෙන ගන්න වැඩි. අනාගතයේ තමයි සතුට වෙන්න ලැබෙන්නේ සමා දුක ඉගෙන ගත්තොත්. අනාගතේ ඉන්න කෙනෙක්ට ගිහිල්ලා කිව්වටින් මම ඉස්කෝලේ ගියේ වෑන් එකකින් මම ඉස්කෝලේ ගියේ කාර් එකකින් කාර් එක ඉස්කෝලේ ළඟටම ගිහිල්ලා ඉඳලා මම ඉගෙන ගත්තේ කියන අනාගතේ කියනකොට සතුටුද නෑ එහෙම සතුට නෑ මම 62ක් 64ක් මම පහින් ගිහිල්ලා ඉස්කෝලේ ගියේ කියලා කියනකොටයි තමයි ලොකු අභිමානයක් වෙන්නේ අන්නේ අභිමානීය දරුවන්ට ලබා දෙන අවස්ථාව ලබා දෙන සන්තුෂ්ටි කියලා කියන්නේ ලදදී සතුටින් ස්වභාවය. සුබර කියලා කියන ධර්මයේ සඳහන් වෙනවා. සුබර කියන්නේ පිනතුනි පහසුවෙන් පෝෂණය කළ හැකි බව. මේක බොහෝ දෙනෙකුට අමාරුයි. ඇඳුම් හුවා කොන, ආභරණ හුවා කොන, සිරෙකු සපත්තු පාවහන් හුවා කොන. පිනතුනි බඩු භාණ්ඩ වැඩිවීමේ සතුට වැඩි ගන්නෙ නෑ. බඩු භාණ්ඩ දෙකට පිරුණට සතුට නැහැ. දැන් අලුත්ම ක්‍රමයේ තමයි පිරිසිදු බඩු භාණ්ඩ අඩි උංගා. පිටිවල පින්තූර මොකොත් නැහැ, ඉස්සරහේ නැහැ. ඉස්සර පින්තූර වලින් පිරිවෙන්නේ නේද? දැන් ඉහලට උගස්සයි, ඊට රැකියාව කරන්නේ නැහැ. උංගා බුද්ධිමත් අය කියනවා නම් බඩු අඩි. ඉතාලි කේන්ද්‍ර බඩු භාණ්ඩ තියෙනවා. බඩු වැඩි වෙනවා කියන්නේ පිළිතුනේ ඒ වගේ දූවිලි පිය දාන උංගා කාලයක් ගත වෙනවා. ඒ දුක වැඩි වෙනවා. එනිසා අවශ්‍යම බඩු ටිකක් විතර අපි තියා ගන්නට අවශ්‍ය බඩු කියන්නේ අපි ඒක ගමඩා කාමරයකට දාන්න ඕන නැත්නම් බහැර කරන්න ගෙදේ. අපේ සතුට අපි විසින්ම නැති කර ගන්න අවස්ථා බඩු ඔක්කොම අර අයින් කරන බඩු කඩවලු ඉස්සරහා තියලා දින ලයිට් කාලා අපි රැවටිලා දෙනවා. ගෙනල ගෙදර ඊට පස්සේ ඒක දුවිලි පිය දමනවා තියා ගන්නවා. වටිනා කාලේ නාස්ති කරනවා. සුගර කියන්නේ පහසුවෙන් පෝෂණය කරන බව. අපපතිස්සෝට කටයුතු අඩු කර ගන්න ඕන අපි. සැබෑ සතුටක් ලබන්න නම් ලෝකෙම තියෙන වැඩ පටලවා ගන්න හොඳ නැහැ. Tamante ඉතාම වැදගත් වැඩවල විතරයි සමන් කරන්නට ඕන. විශේෂයෙන් අනිත්‍යයේ වැඩවලට අපි වැඩිපුර ඇඟිලි ගන්න හොඳ නැහැ. අපේ සතුට නැති වෙන ප්‍රධාන දෙයක් ඒක. පරිණාම උපවෘත්ති සැහැල්ලු ගති ප්‍රවතුන් වලින් සමන් ඉන්නට ඕන. දැන් මේ කිම වාඩි වෙන්නේ අපේ බෞද්ධයන්ට ලැබෙච්ච සැහැල්ලු ප්‍රවතුන්ක් නේද? අපි වැඩිපුර කිම වාඩි වෙන්නේ ඉවා නිරෝගී වෙන හේතුවක් තියෙනුනේ සැහැල්ලු වීමත් එක්ක අපි නිවා පහසු බව වෙන කියෝතින් අපට ලෙඩ වැඩි වෙනවා. ඊටාම රසමුසු භෝජන හොයාගෙන කියෝතින් අපට අනාගතේ ලෙඩ වැඩි වෙනවා. ඒ නිසා පහසු බව අඩුවෙන් විඳ ප්‍රමාණයට රසමුසු දේවල් අඩුවෙන් පරිහරණය කරපු ප්‍රමාණයට අනාගතේ තමයි නිරෝගී වෙන්නේ. සංකින්ද්‍රියෝච ඉදුරන් සංවර කර ගැනීම අත්සන්නාසාද ඉන්ද්‍රිය වලින් රූප ශබ්දාදී අරමුණු වෙනකොට ඒවට මුලා වෙන්න හොඳ නැහැ. සමාන නුවණින් අවබෝධ කරගන්න ඕන. දැන් මේ ඇස නිසා රාගයක් ඇති වුණා. දැන් මේ කන නිසා ද්වේෂයක් ඇති වුණා. දැන් මේ නාසය නිසා හිතේ ප්‍රසන්න භාවය නැති වුණා කියලා හරියට ගෙදර ඉදිරි පිට ගේට්ටුවක් දාලා තියෙන වගේ ඇස් කන ආසාදී ඉන්ද්‍රිය හය ළඟම මුරකාරිය හය දිනක් අපි තියාගන්න ඕන. ඒ මුරකාරිය තමයි සතිය. ඒ මුරකාරිය තමයි යෝනිසෝ මනසිකාරය. බාහිර කුණු වලවල් අපේ මේ ලස්සන ශරීරයට අපේ ලස්සන පිටට ඇතුළු වෙලා අපේ හිතේ සිත නැමැති ගෙදර තියෙන ලස්සන කම නැති කරගන්නට අපිට දෙන්න හොඳ නැහැ. නිපත කියලා ගුණයක් සඳහන් වෙනවා. නිපත කියන්නේ බුද්ධිමත් භාවය. නැත්නම් පිටුතුනේ අවස්ථාවෝචිත ප්‍රඥාව, ස්ථානෝචිත ප්‍රඥාව. මේක කිසම් වැදගත් දෙයක්. ඒ ඒ තැනට අනුව නුවණින් අපි ක්‍රියා කරන්නට ඕන. ඉගෙන ගන්න කෙනෙක් නම් පන්ති කාමරේ උපරිම ශක්තියෙන් ඉගෙන ගන්නට ඕන. ඒ ඉගෙන ගන්න කෙනා ක්‍රීඩා පිටේ ගියා නම් ක්‍රීඩා පිටේ ඉගෙන ගන්න නැහැ, භාවනා කරන්නේ නැහැ, ක්‍රීඩා පිටේ හොඳට සෙල්ලම් කරනවා. පන්සලට ආව නම් පන්සලේදී සෙල්ලම් කරන්නේ නැහැ. පන්සලේදී ඇතුළු වෙනකොට ඉතාම ගෞරවයෙන්, ඉතාම සැලැස්සීමෙන් පන්සලේ කාලය ගත කරනවා. ස්වාමීන් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් ක්‍රියා කරනවා විහාරස්ථානයේදී කරක් නෙමෙයි පිටදී. නිපද කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. අප්පදබ්බ කියලා ලක්ෂණයක් සූත්‍රයේ සඳහන් වෙනවා. ප්‍රගල්ප නෝ බව කියන එකෙන් එක තේරුම. ප්‍රගල්ප කියන්නේ දඩම්බර ගතිය නැති කම. සමහර අය අතපය වේමී හසුරවනවා, වටපිට හිතුණු ගමන් බලනවා. ඊයට අප්පදබ්බ ස්වභාවය නැහැ, ඊය ප්‍රගල්පයි. මේකත් අවබෝධ කරගත යුතු ලක්ෂණයක්. අනිත්‍ය තමයි කුලේසු අනනුකිස්සෝ කුලයන් කෙරෙහි දෙමෝපියන් ඥාතීන් දරුවන් කෙරෙහිවත් පිණිසුනි දැටි ඇලීමක් ඇති කරගන්න හොඳ නැහැ. ඇලීම ඇති කරගත්තනම් ආශාව ඇති කරගත්තනම් ආශාව ඇති කරගත්තු ප්‍රමාණයට දෙපත් වැඩි. දරුවන්ට වැඩිපුර ආශා කරා නම් විභාගයෙන් ලකුණක් හරි අඩු වෙච්ච ගමන් ඒ අඩු වෙච්ච ප්‍රමාණයටම කේන්ති යනවා. ඒ අඩු වෙච්ච ප්‍රමාණයටම දරුවන්ට දොස් කියනවා. මම මෙච්චර ඉගෙනුවා, මෙච්චර වේදන් කළා, මෙච්චර පන්සලට යවුවා, අහවල් ළමයි මෙච්චර ලකුණු ගත්ත ඇයි වැඩ ගන්න බැරි කියලා අර ළමයට ඉතින් වරිනවනේ. එච්චර ලකුණු ගන්නත් මේ අම්මටවත් ගන්න බැරුණේ කාලේ. නමුත් අම්ම වරිනවා මේ දුවට. එතන දෙන්නේ එහෙම දොස් කියන වැඩක් නැහැ. ඒ දරුවන්ගේ උපරිමේ තමයි කරලා තියෙන්නේ. Tamanta සතුරු නැතිනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේ වැදගත්ම ලක්ෂණය තමයි නැච පුත්තන් සමාචාරයේ කිංචී යේන විඤ්ඤෝ පරේක වදෙය. අපි කොහොමද කියත් වෙනතුනි මිනිස්සු ලෝකෙ මිනිස්සු අපට දොස් කියනවා. අපිට නවත්තන්න බෑ. නමුත් බුදුහාම දේශනා කරනවා නුවණැති අය දොස් කියන සුළුවෝ වර්ගයක් කරන්න එපා කියලා. සුළු වර්ගේ ඉඳන්ම මදුරුවා මරණයක ඉඳන්ම වැඩේ පටන් ගන්නවා. මදුරුවා මරණයකින් වැළකීමේ ඉඳන්ම වැඩේ පටන් ගන්නවා. ඇත්ත කතා කිරීමේ ඉඳන්ම වචනින් පටන් ගන්නවා නපු. සුළු හෝ වරදින් මිදෙන්නට උත්සාහ ගන්නට ඕන. එනිසා අම්මා මදුරුව මරණව නම් දුව පුතා මදුරුව මරණ ගන්නවා. එනිසා ඒ සුළු වැළකීම හෝ අපි වෙන් වෙලා අපි ඉතාම නිවැරදි ජීවිත ගත කරන්න ඕන. විශේෂයෙන් වැඩිහිටියෝ ඒ වැඩිහිටියන්ගේ නිවැරදි ජීවිතය තමයි දරුවන්ට ආදර්ශයක් වෙන්නේ. ඒ වගේම මතක තියාගන්න වැඩිහිටි ආචිල සීයලා වෙනකොට දරුවන්ගෙන් සැලකිලි බලාපොරොත්තු වෙනව නම් හොඳට මතක තියාගන්න. කොහොමද කරන්න ඕන? ඇකිතා සිල්වත් වෙන්න ඕන. දරුවන්ට උඹලා සැලකුවට දරුවන් කරකන්නේ වැඩිහිටි වෙනකොට දරුවෝ සනකන්නේ අම්මා තාත්තා සිල්වත් නම්. අම්මා තාත්තා හොඳ චරිතවත් ආචිතිය හොඳ චරිතවත් ලක්ෂණ තියෙනවා නම් තමයි වැඩිපුර යට සලකන්නේ. එයා දුසිරිත වලට නැගුරු වෙනා නම් එයට සලකන්නේ නැහැ. එයාට කොච්චර ගණිතේනවත් එයා කොච්චර කුඩා කාලේ ගරමුණු පුරන්න කලබල තියෙනවා කියන්නේ අවශ්‍ය සලකන්නේ නැහැ. සලකන්නේ තමන්ගේ ගුණයටයි සලකන්නේ. එනිසා තමන් ගුණවත් වන්න මේ ගුණ මට්ටිකත් එක්ක ඊළඟට තියෙන්න ඕන සපුරාම කරණීයක සූත්‍රයේ සැලකුවිට ඉඩ ප්‍රමාණයක් හෙන්කලා තියෙන්නේ මෛත්‍රී සහගත වෙන්න කියන එක. විවිධ කොටස් වලට සත්‍යයන් බෙදලා නිතරම තමන්ගේ ඉතේ මෙත් සිටිවිල තියාගන්නට ඕන. සමහර භාවනා කරන වෙලාවක් නැහැ කියලා කියනවා. බුදුහාම දේශනා කරනවත් කිච්ඡන් තරන් නිසින්නෝවා. ඕ. අතර ඉරියව්වේදීම සමානිත් නැහැ කෙරෙන් මෙත් සහගතව ඉන්න කියලා. මහා මාර්ගය යනකොට බස් එක යනකොට රැකියාව කරනකොට පාසල් යනකොට පන්ති යනකොට හැම මොහොතේම මෙත් වඩන්න. සියලු සත්ත්වෝ සුවපත් වේවා කියන හැඟීමෙන් ඉන්න. එහෙම ඉන්න අවස්ථාවේදී පින්නතුනි තමයි ලොකු ශක්තියක් සිටේ කැපෙනවා. ඒ ශක්තිය තුළින් ලොකු බලයක් තමයි ගොඩනගෙනවා. මේ බලයේ ප්‍රධාන ප්‍රතිලාභය තමයි ලැබෙන්නේ තමන් නිරෝගී වෙනවා. අනිත්‍ය තමන්ගේ කටයුතු සඵල වෙනවා. අනිත්‍ය තමයි අධ්‍යාපනයේ ආර්ථිකින් රැකිරක්ෂාවලින් තමන්ට ඉදිරියට යන්න ලැබෙනවා. ඊළඟට කියන වටිනාම දේ තමයි දික්ඨින්ච අනුපගම්ම සීලවා කියන කතාවක් අඳහන් වෙනවා. මේක ඉතාම ගැඹුරු දෙයක්. මේ සූත්‍රයේ තියෙන මෙතනින් සඳහන් වන්නේ දෘෂ්ටි වලට අහු වෙන්න එපා කියන දෘෂ්ටි ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. සාස්ත උච්ඡේද කියලා. උච්ඡේද කියන්නේ මරණයෙන් පස්සේ කිසිවක් නැහැ, මරණයෙන් පස්සේ ඔක්කොම අවසන් වෙනවා කියන මතය. මේක වැරදි අදහසක්. ඒ වගේම තවත් සමහර අය කියනවා මරණයෙන් පස්සේ දිගින් දිගටම යන ආත්මයක් තියෙයි කියලා. මේකත් වෙන දෙයක්. මේකට කියන සාස්ත දෘෂ්ටිය කියලා. මේකත් බුදුදහමෙන් බැහැර කරනවා. පින්නතුනි හැම මොහොතකම ඇති වෙමින් නිරත වෙමින් කියන ස්කන්ධ පංචකයක් විතරයි මේ සත්‍යයට තියෙන්නේ. කිසිදු දෙයක් ඉතුරු වෙ ඉතුරු නොවි ක්ෂණික ඇති වෙමින් ක්ෂණිකව නිරත වෙන ස්වභාවයක් මේ ලෝකෙ තියෙන්නේ. අපි සකස් වෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහක එකතුවකින්. කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ ආලෝකය කණ්ණාඩියේ සාපේ රූපය කියන මේ තුන එකතු වෙලා එතනින් අපි අයින් වීම සමගම කණ්ණාඩියේ රූපින් නිරුද්ධ වෙනවා වගේ අපි දකින අහන බලන සිතන මේ සියලුම දේවල් මොහොතක් පාසා ඇති වෙනවා, මොහොතක් පාසා නිරුද්ධ වෙනවා. මෙන්න මේ අවබෝධය ලැබුණොත් කියන දේ අපට තේරෙනවා. මේ අවබෝධය ලැබිච්ච කෙනා නැකකින් ලෝකේ උපාදීයති. ලෝකේ කිසිවක් ආත්ම වශයෙන්, කෙලෙස් වශයෙන්, ප්‍රපංච වශයෙන් ග්‍රහණය කරගන්නේ නැහැ. ਉਹ කිසිමක් අල්ලගත්තේ නැහැ කියලා කියන්නේ දුක අල්ලගත්තේ නැහැ කියන එකයි. දැන් සමහර සත්තු ඉන්නවා වඳුරන් එළව වගේ සත්තු කුරුම්බ ගෙඩි වලට අත දානවා. අර පොඩි සිතුරක් තියෙන අත දානවා. අත දාන ඇතුලේ තියෙන ටික අහුරට ගන්නවා. ගත්තට පස්සේ මොකද වෙන්නේ? ආතයන් අල්ලගත්තට මොකද වෙන්නේ? අත එළියට ගන්න බෑනේ. අත එළියට ගන්න කාට කියලා වෙනවා දැන් මේ සතුරන්ට අහු වෙනවා. දුක කියන්නේ ඒක පින්න තියාට හිතෙන මහා වටිනා දෙයක් ගත්තයි කියලා. නමුත් ගත්තේ මොකද්ද? දුක ගත්තේ. අන්න ඒ වගේ අපි යම් කිසි දෙයක් අල්ලගත්තා නම් පින්න අල්ලගත්තේ සැප නෙවෙයි දුක කියන එක මතක තියාගන්න. ඒ අල්ලගත්තු ස්වභාවය අඩු කරගත්තා නම් ජීවිතේ තම අඩු කරගත්තේ බඩු බාණ්ඩ නෙවෙයි දුක අඩු කරගත්තේ. මෙන්න මේ සත්‍යයට පත්වෙද කෙනා නැහි ජාතු බම්පසේයන් නැවත වූ මව් කුසට හෙන්නේ නැහැ. මව් කුසට හෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. එක්කෝ මව් අනාගාමි වෙනවා නැත්නම් රහත් භාවයට පත් වෙනවා. මෙන්න මේකයි පින්තුනේ බුදුදහමේ කියන ඉලක්කය. මේ ඉලක්කය කරා අපි යන්න නම් අර සක්කෝ කියන තැන ඉඳන් මෛත්‍රිය වඩන තැන ඉඳන් අපේ ළඟ ಗುಣදහම් වැඩි වෙන්නට ඕන. ಗುಣදහම් වැඩි වෙන්න වැඩි වෙන්න අපන්ට බාහිරින් එන දුක අඩු වෙනවා. ಗುಣදහම් වැඩි වෙන්න තමන්ගේ හිතේ තියෙන ප්‍රසන්න භාවය වැඩි වෙනවා. තමන්ගේ කල්යාණ මිත්‍රයන් ගුණ ගැහෙනවා. සත්කෘත්‍යම් හමු වෙනවා. අධ්‍යාපනයෙන් සෞඛ්‍යයෙන් ආර්ථිකයෙන් සදාචාරයෙන් මේ ಗುಣධර්මයෙන් තමයි ඉදිරියට යනවා. තම ශ්‍රේෂ්ඨ පුත්‍රයෙක් බවටපත් වෙනවා. අති දුර්ලභව ලබාගත්තු මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ තම ප්‍රයෝජන ගන්න කෙනෙක් බවටපත් වෙනවා. අන්න එවැනි කෙනෙක් වීමට අපි හැම දිනම අධිෂ්ඨාන කරගනිමු. එසේ කටයුතු කිරීමට ඔබ හැම දිනාටම ත්‍රිවිධ රත්නය ආශිර්වාදයෙන් නිරොග් නිරෝගී සම්පත් විකාශිත සම්පත් කළ සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින මේ ධර්ම දේශනාව මේ පින්කම එදාකට උතුරන්නේ නෙවිල් රෝයි මහත්මයා, ඒ වගේම කුතුම් සූර්යරාජ්ගේ මහත්මිය ඇතුළු දූ දරුවන් පිරිස. එනිසා ප්‍රාර්ථනා කරමු යැත්නම් මේ පින්කම එදාකට උතුරමින් කිසියම් යහපත් ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිදු කරගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු යහපත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදෝ කියලා පින් අනුමෝදන් කරමු. රැස්කරගත් සියලු කුණදහමන්ගේ බලයෙන් පින්කමේ දායකත්වය උතුරන ඒ සත්පුරුෂ පින්තුන් ඇතුළු හැම දිනාම දෙවියන් විසින් ධාර්මිකව ආරක්ෂා කර දෙනු ලබත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහේති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහේත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහේත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන ලද මේ සීල වංශස බලයෙන් මේ පින්තුන්ට මෙවැනි පින්කම් සිදු කරගන්නට අවවාදන ශාසනා කරන ගරුතර ලොකුහාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාර වාසී සීලම ස්වාමීන් වහන්සේලාටත් මේ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් උන්වහන්සේලාගේ ශාසනික අභිමතාර්ථයන් සමෘද්ධිමත් වේවා කියන පැතුමෙන් අපි සාදෝ කියලා ප්‍රාර්ථනා කරමු. මේ හැමදෙනාටම රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරොග් නිරෝගී සම්පත් කළ සේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයත් කළ සේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛම් පන්තා ච නින්දුම් පා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නින්සෝකා කොන්තු සම්දේ පිපානිනෝ දුකින් සේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් සේලෙන සත් බිය නැති වෙත්වා සොවින් සේලෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.